ඒකට ප්‍රීපේඩ් කරලා තියෙනට ඕන. ඒ ප්‍රීපේඩ් කරපු වැඩ විතරයි මෙතෙන්ට ඇවිල්ලා මේ ආසනේ මත ඉඳෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ ආසනේ වාඩි වෙනකොට ඔබ වෙනුවෙන් පහසුකම් ටික ඔක්කොම සකස් වෙලා තියෙන්නේ. කෑම බීම ටික සකස් වෙලා, ස්වාමීන් වහන්සේලා සෝදානම් වෙලා, ධර්ම දේශනාවට සෝදානම් වෙලා, ඒ සියල්ලක්ම ඔබ වෙනුවෙන් හරියට බන්දේසියක් උඩ කියලා ඔබට දෙනවා වගේ ඔබට ඒ ටික ලැබෙන්නේ ඔබ විසින් අතීතයේ පින්කම් වශයෙන් කරපු ඒ ආයෝජනයේ ප්‍රතිලාභ තමයි ඔබ මේ ලබන්නේ. ඔබ ගැන වාසතුරටපත් වෙන්න අනේ ධර්ම ලැබෙනකොට ඒ ධර්ම ශ්‍රවණයම විමුක්තායතනයක් වෙන්නට ඕන. බොහෝ දෙනාට හිතෙන්නේ ධර්ම ශ්‍රවණය කළ ඉවරලා ගිහිලා ප්‍රැක්ටිස් කරනවා කියලා. නමුත් වෙනදෙන බුදුහාඳුරන්ගේ ධර්ම එහෙම ධර්මයක් නෙවෙයි. ඒ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවම ප්‍රැක්ටිස් කිරීමත් පුහුණු වීමත් එකක් බවට පත් වෙන්නට ඕන. ඒක විමුක්තායතනයක් වෙන්නට ඕන. එනිසායි ධර්ම ශ්‍රවණයත් විමුක්තායතනයක් විදිහට දේශනා කළේ. විමුක්තියටපත් වෙන රාග ద్వේෂ මොහ වලින් මිදෙන අවස්ථාවක් තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ඒ සඳහා ඊටම අවධානයෙන් බණහන්නට ඕන. අට්ඨේකත්තා මනසිකත්තා ඕහිත සෝතෝ ධම්මස්සුනාති කියලා සඳහන් කරනවා. හොඳට අර්ථයෙන් මෙනෙහි කළා සිහියෙන් නොනින් ඒ ධර්ම හොත් තමයි ඒ ප්‍රතිඵල කමඬ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වසන 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය නෛක ආකාරයෙන් කරුණාවෙන් දේශනා කළා. නමුත් ඒ කරුණ ගත්තොතින් ප්‍රධාන වශයෙන් අපට වඩන්න තියෙන කාරණා දෙකයි. එකක් මෛත්‍රී භාවනාව. අනිත් එක සතිපට්ඨානයි. ලෞකික වශයෙන් කරන්න පුළුවන් ඉහළම කුසලය මෛත්‍රී භාවනාව. ලෝකෝත්තර වශයෙන් ඉහළටම වඩන මාර්ගය සතිපට්ඨානයි. එනිසා තමා තමාගේ ජීවිතය කළමනාකරණය කර ගන්නට ඕන. දිනපතාම මෙන්න මේ ගුණාංග දෙක මූලිකත්වයේ දීලා අපේ සියලුම කටයුතු සම්පාදනය කර ගන්නට ඕන. මොනවද කරණ දෙක? මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානය. ඒ මෛත්‍රී වඩන වාරයේ දිනපතාම ටිකෙන් ටික වැඩි කර ගන්න. ඒක වාඩි වෙලා කරන භාවනාවක් විතරක් නෙවෙයි. ඔබට ඇවිදිනකොට, වාහන පදවනකොට, ගෙදර වෙන කටයුත්තක් කරනකොට, ඒ හැම වෙලාවකදීම සියලු සත්ත්ව සුවපත්ත්ව, සුවපත්ත්ව, සුවපත්ත්ව කියන ප්‍රාර්ථනාවෙන් කරන්න. අන්නේ මෛත්‍රිය වඩන වාරේ වැඩි කළා. ඒ උපරිමය කරා යන්නට අපට උත්සාහය තියෙන්නට ඕන. මෛත්‍රී ඉහළම පරමාදර්ශය තමයි බුදුදහමෙහි අම්මා කෙනෙක් තමාට ඉන්න එකම දරුවාට දක්වන විදිහේ සෙනෙහසකින් අනිත් හැම කෙනෙක් කෙරෙහිම බලන්නට උරු වෙන්නට ඕන. ඒ මට්ටමට හිත වැඩෙන්නට ඕන. මේක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. අම්මා කෙනෙක් ඒ දරුවාට දක්වන සෙනෙහසේ ඉහළම අවස්ථාවක් තමයි ඒ දරුවා වෙනුවෙන් අම්මා ඕන කැපවීමක් කරනවා. අම්මගේ කුසට එන තියෙන කෑම ටික අම්මා බඩගින්නේ ඉඳන් හරි දෙනවා ළමයට. ඒ වගේ මේ දරුවා වෙනුවෙන් ඕන වෙලාවක අම්මා නිදි මරන සූදානම්. නිින්ද කැප කරන සූදානම්. දැන් බලන්න බොහෝ විට මේ වගේ රටකදී ඒ ජීවිත වෙන් වෙලා යන්නට හේතු වෙන ප්‍රධාන කාරණයක් රාත්‍රියේ හැරෙන නිින්ද ගන්න නිදි ගන්න බැරුණොතින් ඇතැම් විට අනිත් කෙනාගෙන් වෙන් වෙලා යන්න සිද්ධ වෙනවා. නින්දට බාධා කරවතින් වා කේන්ති ගන්න මෙහැ. අන්න ඒ නින්ද වෙනත් කෙනෙක් වෙනුවෙන් කැප කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ වෙනත් කෙනෙක් ළඩ වෙච්ච වෙලාවක තමන්ට තමන්ගේ නින්ද කැප කරන්න පුළුවන් නම්, මෙන්න මේකත් මෛත්‍රී ලක්ෂණයක්. මේක ලෙහෙසි නෑ පින්නතන කෙනෙකුට කරන එක. දවස් දෙකක් කරන්න පුළුවන්. හැබැයි අම්ම කෙනෙක් අවුරුද්දේ දින 365ම හෝ ඒ දරුවා වෙනුවෙන් නොනිදා ඉන්න සූදානම්. මෙන්න මේ මට්ටමට තමන්ගේ හිත දියුණුවනකින් තමයි ඇත්තටම නිවන් පැත්තට අපට දොර ඇරෙන්නේ. එතකන් අපට නිවන් දොර ඇරේ කියලා හිතන්න අමාරුයි. අපි කරන පින්කම් වලින් අපට සුගතිගාම වෙන්න පුළුවන්. නැවත මනුස්ස ලෝකෙට එන දිව්‍ය ලෝකෙට එන්න පුළුවන්. නමුත් නිවන් පැත්තට හැරෙනවා කියන එක සරල දෙයක් නෙවෙයි වෙනතනේ. එකතකේ මේ විදිය මෛත්‍රියක් තියෙනට ඕන, අනිත් අතින් ඉතාම සියුම් නුවණක් තියෙනට ඕන. ඒක සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික අධ්‍යාපනයේ ලබන දැනුමක් විතරක් නෙවෙයි. මේ හේතුඵල ධර්ම කියනකොට දුකේ හට ගැනීම නිරෝධය කියනකොට ඒක තේරුම් ගන්න පුළුවන් ඉතාම සියුම් නුවණක් සමණ්ඩ තියෙනට ඕන. අන්‍යම තිබුණොත් තමයි මේ ගමන අපට යන්න පුළුවන්කම තියෙන්නේ. අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ සම්මුතනිකායේ මග්ග සම්මුතේන දිට්ඨි සූත්‍රය. දිට්ඨි කියන වචනය බුදුදහමේ දෙපැත්තකට විස්තර කරනවා. එකක් තමයි සම්මා දිට්ඨිය, අනෙක් එක මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය දුරු කර යුතු දිට්ඨියක් විදියට එක සංකාය දිට්ඨිය වෙන්න පුළුවන්, සාස්ත්‍ව උච්චේද වශයෙන් වෙන්න පුළුවන්. මෙම ගිල්ල 62ක් දෘෂ්ටි දක්වා විවිධ ආකාරයෙන් දෘෂ්ටි කියන එක අභිනිවේෂ පරාමාසෝ දිට්ඨිය කියන එක විස්තර කළා තියෙනවා. ඒක මිච්ඡා දිට්ඨිය විදියට දුරු කළ යුතු දෘෂ්ටියක් විදියට. නමුත් මෙතන මේ සාකච්ඡාවට භාජනය වන්නේ සම්මා දිට්ඨිය ගැන. ඒ සම්මා දිට්ඨිය දිට්ඨි කියලා කියනවා, සම්මා දිට්ඨිය කියලා කියනවා, දිට්ඨි සම්පදා කියලා කියනවා, දිට්ඨි සම්පන්න කියලා කියනවා. එතකොට අපි දැක්ස වෙන තෝරන දිට්ඨි ගැන කියනකොට මේ දිට්ඨිය සම්මා දිට්ඨිය ගැන කියන එකක්ද මිච්ඡා දිට්ඨිය ගැන කියන එකක්ද කියලා. ඊළඟට අපි දැක්ස වෙන තෝරන දිට්ඨි ගැන කියනකොට ඒ දිට්ඨිය සම්මා දිට්ඨියනොත් මේ කියන්නේ ලෝකයේ තුල ඉඳලා කම්මසකතා සම්මා දිට්ඨිය නාදාල කියන දෙයක්ද ලෝකෝත්තර සම්මා දිට්ඨිය නාදාල කියන දෙයක්ද කියලා දැක්ස වෙන තෝරන. ඔන්න ඔබේ දැක්සතාවේ උරගබලන ස්ථානය. කිසියම් දේශකයෙක් දේශනාවක් කරනකොට ඔබ දක්ෂ වෙන්නට ඕන මේ දේශනාවෙන් කරන්නේ සාමාන්‍ය ලෝකයේ තුලින්දගෙන යහපත් දැක්මකින් පින්කම් කරන දේශනයක්ද නැත්නම් මේ පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිඤ්ඤාවි සංඛාර ඉක්මවල යන්න අවිද්‍යායත්වේම අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධව මට්ටමට යන සම්මාදිටියද මේ කියන්නේ. එතකොට ඔබ බොහෝ විට හිතෙනී අන්තිස කෙනෙක් අනිත්‍ය දුක අනාත්ම කියන වචන තුන කියනවා නම්, පටිච්චසමුප්පාද කියන වචනේ කියනවා නම්, චතුරාර්ය සත්‍ය කියන වචනේ කියනවා නම් අපි හිතන්නේ බොහෝ විට එහෙනම් හරි නියම සම්මාදිටිය තමයි කියන්නේ කියලා නේ. එහෙම බලාගන්න බෑ වෙනත් නේ. මෙන්න මෙතෙන්දිත් ඔබේ ඉතාම සියුම් නුවණක් තියෙනට ඕන. ඔබ සසර අනන්ත කාලයක් කරපු පින කුසලය ප්‍රඥාව ටෙස්ට් කරනවස්තාව. ඔබට ඒ බුද්ධිය තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබට තියෙනවා. ඔබ අවදීන් සිහින් හිටියොත් ඔබට ඒක අල්ලගන්න පුළුවන්. ඔබට ඒ පින තියෙන නිසාම තමයි ඔබ මෙතන මේ මාඩි වෙලා ඉන්නේ. ඔබට ජීවිතේ කොයිතරම් කරදර කම්කටොළු තිබුණත්, අපහසුතා තිබුණත්, ජීවිතේ පරාජයන් තිබුණත් මේ ධර්ම තේරුම් ගන්න පුළුවන් සුදුසුකම් ඔබට අනිවාර්යයෙන්ම තියෙනවා. අන්න එතෙන්දී බලන්න සම්මා දිට්ඨිය සාමාන්‍ය කියන්නේ මේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකයේ තුල ඉඳලා දාන සීල භාවනා පින්කම් කරන්න, මෛත්‍රී භාවනා වඩන්න, ඊ ලෝකෙට පිහිට වෙන්න කියන එක ඒක ලෞකික සම්මාදිටිය. එනේ බාහිර ලෝකයක් තියෙනවා, ඒ ලෝකෙ තුල හොඳ වෙන්න ඕන කියන එක. ඒක ලෞකික සම්මාදිටිය. ඒකෙන් සුගතිගාමී වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙ යන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් බුදුදහමේ කියනවා. සාමාන්‍යයෙන් අපි මේ ලෝකයක් තියෙනවා කියලා හිතන එක භවය මේක. මේකට කියන භවය කියලා. කියන අපි ඇස් දෙක වැහුවත් මේ අපේ බාහිර ලෝකේ තියෙනවා කියන ආකල්පය. නැත්නම් අපි මෙතෙන්ට එන්න කලින් මේ ශාලාව තිබුණා. අපි මෙතනින් ගියත් මේ ශාලාව තියෙනවා. ඔබ ඇවිල්ලා වාහනේ පාකින් එකේ දාලා තියෙනවා. ඔබ යනකම් මේක වාහනේ විදිහටම තියෙනවා කියලා. ඒක තමයි සාමාන්‍ය සම්මාදිටිය. ඒක අසත්‍යමයි කියලා කියන්නේ නැහැ. නමුත් ඒක සම්පූර්ණ සත්‍යයක් නෙවෙයි. ඒක ලෝකයේ තුල සත්‍යයක්. ඒ තුල ඉඳලා අපට සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් මේ සංසාර චක්‍රයෙන් අයින් වෙන්න බෑ අපට ඒකෙන්. ඒ භවය තුල අපි මේ ඉන්නේ. භවය කියන්නේ මොකද්ද? අපි ඇස් කන් නාසය වහගෙන හිටියත් මේ ලෝකයේ තියෙනවා. ඒ කියන්නේ අපි මිය ගියත් මේ ලෝකයේ ඉතුරුනවා කියලා. ඒ වගේම අපි ඇහැට රූපයක් දකිනවා නම් ඒ දකින රූපේ කලිනොත් මෙතන තිබ්බා මන් දකින වෙලාවෙත් තියෙනවා දැක්කට පස්සේ තේ රූපේ ඉතුරු වෙනවා කියලා. එහෙමත් නැත්නම් මේ බාහිර පේන ලෝකේ මේ වෙලාවේ තියෙනවා කියලා. මේ භෞතික ලෝකේ මේ බිත්ති තියෙනවා මේ සලන්නේ තියෙනවා කියලා හිතන එක. ඒක තමයි භවය කියන එකේ ලක්ෂණය. මේක ගිහිල්ලා ගිහිල්ලා මරණාසන්න මොහොතේ අපට අපේ පංචේන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට මන ආයතනෙන් විතරක් ක්‍රියාත්මක වෙන්නේ තෙන්දිත් රූපයක් පේනවා මනසට. අන්නේ රූපයට අනුව නැවත ප්‍රතිසන්දි ගන්නවා. ඒ වෙලාවට රූපය පේනකොට අපට හිතෙන්නේ මේ පේන රූපය මේ වෙලාවේ තියෙන රූපය කියලා. ඒක දැන් සිද්ධ වෙන සිදුවීමමයි වෙන්නේ. අලුත් දෙයක් නෙවෙයි. දැනුත් අපි මනෝවිඥාණයමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබ ගෙදර ගැන හිතනකොට ඔබ හිතන්නේ දැන් තියෙන ගෙදරද? ඔබ මේ පා කියන ගේ පා කරපු වාහනය ගැන හිතන්නේ දැන් තියෙන වාහනේද? ඔබ හිතන්නේ ඒ අන්තිමටම දැකපු වාහනේ. දැන් තියෙන වාහනේ තියෙනවා නම් දැන් ඒ වාහනේ කවුද ඉන්නේ? ඒ වාහනේ අල්ලපු වාහනේ මොකද කියලා ඔබට කියන්න පුළුවන් වෙනවා. ඔබේ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච ගේ ගැන දැන් මතක් කරනකොට ඔබ දැන් තියෙන ගේ නම් හිතන්නේ දැන් ඒ ගෙදර ලයිට් දාලද මේ වෙලায় කරන්ට් එක ගිහිල්ලාද ඒක ගැන පුළුවන් වෙනවා නේද? නමුත් ඒක නෙවෙයි දැන් මේ හිතන්නේ. ඒ හිතන්නේ අන්තිම වතාවට දැකපු ඒ චිත්‍රය තමයි අපේ මනසේ තියෙන්නේ. ඒක ඇත්තෙම දැන් තියෙන ස්වභාවය නෙවෙයි. දැන් බලන්න ඔබ ඊටාම ළඟින් ආශ්‍රය කරන අදත් උදේ මොන ගිහලා ආපු කෙනා දැන් මෙතන දොරෙන් ඇතුළු වුණා තියෙන්නේ. ඇතුළු වෙනකොටම ඔබ හඳුනා ගන්නෝනේ. ඔහු හිතන්නේ ඔබ හිතන්නේ උදේ දැකපු කෙනා තමයි මේ දකින්නේ කියලා නේ. හැබැයි ඇතුළු වෙන කෙනා ඇතුළු වෙන්නේ කොණ්ඩේ සම්පූර්ණ කපලා නම්. ඔබ පුදුමයටපත් වෙන මොකද කොණ්ඩේ තුනේ කියලා ඔබ අහනවනේ. ඔබ බලාපොරොත්තු වෙන්නේ අර උදේ දැකලා අවසාන දැකලා ආපු කෙනා තමයි දකින්නේ මේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ. කොණ්ඩේ කපපු එක පිළිගන්න පුසුදානක් නැහැ. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියන පින්නතුනේ. මේක තමයි භවය කියලා කියන්නේ. එතකොට භවයෙන් භවපච්චය ජාතේ ජාතිපච්චය ජරාමරණ. භවයේ හිටියොත් නැවත ජාතියට යනවා. උපතට යන සියලුම සුස්තම් වල හදාගෙන ඉන්නේ. දැන් ශනිකව මිය ගියත් ප්‍රසන්නි ගන්නවා. ඒකෙන් දුක දිගම වෙනවා කියන එකක් කියන්නේ සුගතියට යන්න පුළුවන් ඔබ කරු රූපයෙන් කංගලානි සංසයෙන් සුගතියට යන්න පුළුවන්. නමුත් භවයේ තුලම ඉන්නේ. මේක තමයි භවයේ සංසාරයේ ලක්ෂණය. එතකොට මේ භවයෙන් නික්මීම භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස නිරුජ්ජන්ති කියන මට්ටමට එන්න අපි මොකද කරන්නේ? මේ සාමාන්‍ය සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය ඉක්මවල යන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් ළමනට ඕන. ඒක ලබනකොට සමහර අපි හිතන්නේ ආ මේ බාහිර ලෝකේ කැඩෙනවා බිඳෙනවා මේ ගෙවල් තියෙනවා මේ බිත්ති මේ පුටු මේවා කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපි පරමාර්ථය විදිහට හිතන්නේ නේද? පින්නතුනේ මේකත් අවිද්‍යාවමයි මේ කරන්නේ. මේකත් විදර්ශනාව නෙවෙයි. මේ ඉස්සරහ මේසේ තියෙනවා මේ මේසේ කැඩෙනවා බිඳෙනවා. මේත් බාපච්චා ඥාතිමයි. මේත් ලෝකෝත්තර සම්බන්ධය කියන වේ පින්නතුනේ. මේක උපාද නිරෝධයේ ඇති වෙච්ච දේක නිරෝධය කියන එක මේක. මේ හටගත්තු දේක නිරෝධයයි මේ කියන්නේ. මේක තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඇටම් එක ටෙස්ට් කරලා විද්‍යාගාරේ බලලා ඒක ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට බෙදලා මේ වෙනස් වෙනවා කියන්නේ කොහොම වෙනවද? විද්‍යාඥයෝ කරන්නේ මේක. ඒක උපාද නිරෝධයේ බාහිර දෙයක් තියෙනවා ඒ දේ වෙනස් වෙනවා කියන එක. ඒක තත්පරයකට ලක්ෂ වාරයක් වෙනස් වෙනවා කිව්වත් ඒත් අවිද්‍යාව තමයි ඉන්නේ. ඒක දේශනා කරන්නේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒක දන්න සාමාන්‍ය කෙනා. වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන එක බුදුහාමෝ දැනගෙන හිටියා. ගිහිගෙන ඉක්මනට කලින්. ඒ සතර පෙරණිස දැක්කනේ. ලෙඩවීම, මහලුයෝ මරණය දැකලා තමයි ගිහිගෙන ඉක්මුණේ. එහෙම නික්මිච්ච බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළා පුබ්බේ අනනුසුතයිසු ධම්මේසෝ චක්ඛෝ මුදපාදී ඥානං උදපාදී පඤ්ඤා උදපාදී විද්‍යා උදපාදී ආලෝක උදපාදී කියලා. මට පෙර නොයසෝ විරෝ දහමසක් පහළ වුණා කියලා. මම කලින් අහලා නැති, අහලා නොතිබ්බ දෙයක් මට ප්‍රත්‍යක්ෂ වුණා කියලා. බොහොමදදී වජිරාසනිය මතදී උන්වහන්සේට අවබෝධ වුණේ පෙර කිසිම දවසක අසත්‍යමිච්ච දෙයක් නෙමෙයි. එතකොට ලෙඩවීම මහලවීම මරණය කියන එක චන්නමතියගෙන් හෝ ඊට කලින් අහලා තිබුණේ. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඒක නෙවෙයි උන්වහන්සේ මේ ප්‍රත්‍යක්ෂ කළේ. බාහිර ලෝකේ වෙනස් වීම, ලෙඩවීම, මරණය, කැඩිල බිඳිල යාම නෙවෙයි මේ තේරුම් ගත්තේ. මේට වඩා වෙනස් ඉතාම සියුම් දෙයක්. අන්න ඒකට කියන්නේ අනුපාද නිරෝධය කියලා. හටගත් උදේක නිරෝධය කියන උපාද නිරෝධය කියලා. අනුපාද නිරෝධය කියන්නේ නැවත නූපදින විදියට නිරෝධ කිරීම. බාහිර රූපයක් තියෙනවා, ඒ රූපය කැඩෙනවා බිඳෙනවා කියලා හිතන එක උපාද නිරෝධය. අවිද්‍යාවෙන් බාහිරක දැන් තියෙනවා කියලා අරගෙන ඒක වෙනස බලන එක. ඒක වෙනස බැලුවට පින්නතුනේ අවිද්‍යාව වෙනස් වෙන්නේ නැහැ. අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. ඒකෙන් ලෝභ දේශ ටිකක් අඩු කරගෙන ඉන්න පුළුවන් ටික කාලෙකට. ඒක තේරුම් අරන් ගිහිගෙන් නික්මෙන්නත් පුළුවන්. හැබැයි ඒක නිවන් දකින්න බෑ. එහෙනම් නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? මේ ඉදිරිපිට පේන රූපය නිර්මාණය නොවන විදිය දර්ශනයක් හටගන්න ඕන. ඒ කියන්නේ මේ රූපය පේන්නේ නැහැ කියන එක නෙවෙයි. මේ රූපය බලන්න පුළුවන්. හැබැයි මේ රූපය ඇහැට පතිත වෙලා කණ්ඩායම් වෙලා මේක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය කියන අවබෝධය. කනට ශබ්දයක් ඇහිලා කනට කන්ටැක් වෙනව රූපස්කන්ධය වෙලේ. හැබැයි ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ස්කන්ධ හතරකින්. රූපය සම්පූර්ණයෙන් නිරුද්ධ වෙච්ච මොහොතක තමයි ඔබ මේ ශබ්දය තේරුම් ගන්නේ. ඔබේ ශරීරයේ දිහා බැලුවත් ඔබ බලලා මේ මගේ ඇඳුම, මේ මගේ අත, මේ මගේ කෙස් ටික කියලා බලනකොට ඔබට හිතෙන්නේ මේ වර්තමාන රූපය බලනවා කියලා නේ. රූපය හැට පතිත වෙනවා. නමුත් ඉතාම ක්ෂණික වේ මුල් අවස්ථාව නිරුද්ධ වෙලා තේරුම් ගන්නේ මනෝවිඥානෙ. මනෝවිඥානෙන් තේරුම් ගන්න විතරක් නෙවෙයි, මනෝවිඥානෙන් තේරුම් ගන්නකොට අර ඊට පාදක වෙච්ච මුල් ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි අවිද්‍යාව දුර වෙන ප්‍රඥාව ලබන මාර්ගය. ඉතාම තත්පර පහක් ඔබ හිතන්නේ මෙන්න මේ සිද්ධිය. මේ ඉස්සරහා පේන මොකක් හෝ රූපයක් නැත්නම් මේ මොහොතේ එන ශබ්දය මට මේ පේන්න පෙනීම ඇහිම මා තේරුම් ගන්නේ මේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක කියලා හිතනකොට ඔබට ඒ රූපේ ගැන ආසාවක් හටගන්නවද? රාගයක් හටගන්නවද? ඒ ශබ්දය ගැන රාගයක් ද්වේෂයක් හටගන්නවද? හටගන්න ඉඩක් නැහැ පිළිතුරු. මෙන්න මේකට තමයි අනුපාද නිරෝධය කියලා කියන්නේ. ඒතර ඒක තේරුම් ගන්න මනසත් ඒ මනසත් තත්ත විපස්සති ඒ තැනම විපස්සනා කරන්නට ඕන. කෙනෙකුට හිතන්න පුළුවන් ආරෝපය සම්පූර්ණයෙන් නිරෝධ වෙන නමුත් මනස තියෙනවා කියලා. මනස දිගට යන්නේ නැහැ පිළිතුරු. ඒ මනස මනෝවිඥානියත් ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති. මේ හේතු දෙක තියෙනකොට තියෙනවා හේතු නිරෝධෙන් ඒකත් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියලා දකින්න ඕනේ. පින්නතුනේ එක විනාඩි කාලක් මේක හිතන්න. මෙන්න මේක හිතන වෙලාව තමයි සැබෑ ලෙසම ධර්මය ප්‍රැක්ටිස් කරන වෙලාව පින්නතුනේ. මේක තමයි විපස්සනා කියලා කියන්නේ. ඇහැට රූපයක් දකිනකොට ඒ දෙස නෙමෙයි බලන්නේ, ඒකට පාදක වෙච්ච මුල් තැනයි බලන්නේ. දැන් අපි කියන්නේ සිංහෙකුට ගලක් ගැහුවාම සිංහය ගල දිහා නෙමෙයි බලන්නේ අතු දිහා කියලා. බල්ලෙකුට ගලක් ගැහුවාම බල්ලා ඒ ගහපු දේ තමයි හපාගන්නේ. නමුත් සිංහයෙකුට දෙයක් කරපු ගමන් සිංහයක බලන කොහෙන්ද ආවේ කියලා. ඒක තමයි ප්‍රඥාව ලක්ෂණය. අන්නේ වගේ අපි ඇහැට රූපය පතිත වෙලා තීරුම් ගන්නකොටම ගන්නවා මේ රූපේ නිරුද්දේච රූපයක් දකින්නවා කියලා. මේක ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි මේක වඩන ඩියුරේෂන් එක කාල පරාසය වැඩි කරගන්න එක තමයි සම්පූර්ණයෙන්ම බුදුදහම පුහුණු කිරීම කියලා කියන්නේ. ඒකේ ෆීල්ඩ් එක තමයි වපසරිය තමයි කෙත තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. මේක ඇසීම සුතමේ ඥානය. ඒක දිගින් දිගටම හිතීම චින්තාමය ප්‍රඥාව. ඒක භාවනා වශයෙන් වැඩි වීම සතිපට්ඨානයේ භාවනා ප්‍රඥා. ආරම්භ කරන්නේ පළමුව මේක අහලා දැනගන්න ඕන. ඒකට තමයි සුතමේ ප්‍රඥා කියලා කියන්නේ. ඊට පස්සේ මේකම නිතර හිතන්න ඕන වැඩිපුර වාරයක්. පුළුවන් තරම් වාරයක් මේ දේ වෙන්නේ කියලා ඒ තැනදී දවසට වැඩි වාර ගණනක් හිතන්න ඕන. ඊළඟට ටිකෙන් ටික සමති දසන වඩන්න ඕන. ඇස් දෙක පියාගෙන මෛත්‍රී භාවනාව ආනාපාන සතිය වඩවඩ හිත සමාධිමත් කර කරත් මේක හිතන්න ඕන. මොකද අපි අනිත් වැඩ කර කර හිතනකොට නීවරණත් එක්ක අපි කරන්නේ. අපිට වැඩි වෙලාවක් රඳවගන්න බෑ හිත මේක. ඉක්මනටම නැවත කවුරු හරි බැන්නොත් ගැහුවොත් ගෙදර වළඳ පිඟාන කුඩුනොත් ආයෙම හිත වෙනස් වෙනවා. ඒ නිසා තමයි ටිකෙන් ටික අපි සමතේ වඩන කාලේ වැඩි කරන්නට ඕන. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාභූතං පජානාති කියපු ආකාරයට ඒ හිත සමාධිමත් වෙන්න වෙන මොකද කරන්නේ? මෙන්න මේක හිතනවා. චක්කෝ අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඥානං අනිච්ඡං, රූප සංඥා, රූප සංචේතන මේ අනිත්‍යයි කියලා නිතර නිතර බලනවා. බලන්න බලන්න මොකද වෙන්නේ? මේකම අපේ ජීවිතය වඩපත් වෙනවා. ගුරුවරයා තමයි මේ දහම ඇසීම කියන එක. ඇත්තෙම දැන් මේක ඇසීමම තමයි ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ මේ අහගෙන ඉඳීමත්. බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්තුනේ බොහෝ දෙනෙක් නිවන් දැක්කේ ඇස් දෙක පියාගෙන නෙවෙයි. ඇස් දෙක පියාගෙන ඉඳි නෙවෙයි. වැඩි පිරිසක් මාර්ගඵල ලැබුවේ ඇස් දෙක අරගෙන බණ අහද්දී. ඒක අපි කියුවේ මන ඇසීමත් විමුක්ත ආයතනයක්. මේ අහන මොහොතේ අකණ්ඩව හිත තියාගෙන ඉන්නවනම් මේ යථාර්ථය මේකයි කියලා. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමාන හිත පිටුවාගෙන හැම වෙලාවෙම බලන්නේ නැහැට රූපයක් පේනකොට මේකට මුලෙච්ච රූපස්කන්ධය නිරුද්ධ වෙලා. ඒක දකින මේ මනසත් නිරුද්ධ වෙලා. කනට ශබ්දයක් අහනකොට ශබ්දය මේ වෙලාවේ මුලෙක නිරුද්ධ වෙලා. ඒක දැන් පොඩ්ඩක් හරි නැහැ. දැන් මේ මනෝවිඤ්ඤාණය සීකරන්නේ ඒ මනෝවිඤ්ඤාණයත් මනංච පටිච්ච ධම්මේච උපංජිතේ මනෝවිඤ්ඤාණ කියලා ඒකත් මේ මතහට නිරුද්ධ නැක්ල දකිනවා. දකින්න දකින්න බාහිර ලෝකෙ නිදහස් වෙනවා තමයි. මේක තමයි ජීවිතයේ විනෝදාංශය බවට පත් වෙනවා ඊට පස්සේ. අද අපි විනෝදාංශය සඳහා මොනවද කරන්නේ? කන්නේව දන්නවනේ ඔය කියන්නේ බා කියන්නේ කියෝ හිතනාරකයේ සමාහට. පින්නතනේ කවදා හරි දවසක අපි මේක පුහුණු කරන්න ගියාට පස්සේ අපේ හොබි එක වෙන්නේ මේක. මේක තමයි ජීවිතයේ ඉහළම සතුට ලබන ක්‍රමේ වඩ පත් වෙනවා. පිනතුනේ මේක හරියට මණ්ඩේ පෙළියෙම දම් වික්‍රේ බ්‍රහ්මචර්යයන් කියලා බුදුහණ දේශනා කළා. මේ ආරස්නගින් මාර්ගින් නැමති බ්‍රහ්මචර්යාව හරියට නීවදයක් වගේ කියලා. හරියට පිපාසයට බඩගින්නට දෙන නීවදයක් වගේ. මේ නීවදේ පැත්තකින් තියලා අපි වැලි අරගෙන මිරිකන වතුර බොන්න කියලා. අද දවසේ අපි කරන්නේ ඒක. දරුවන්ගෙන් සැනසීම ලැබෙන්න කියලා දරුවන්ට උගන්වනවා. අනේ මට සලකන්න කියගේ කියනවා. දරුවෝ ඉගෙන ගත්ත ටිකක් දුරට ගියා. රැකියාවට ගිය තවත් ටිකක් එන වෙලාව අඩු වුණා. විවාහ වුණා. ආයෙ එනවා දවස් අඩුයි. මදස්තිය පාදස්තිය දවස් ඇවිල යනවා. ඊට පස්සේ තමන්ගේ දරුවන්ගෙන් සැනසීම නැති වෙලා ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ ටික බලා ගන්නවා. ඊට පස්සේ දරුවෝ හදන කාලේ හරිය නීති රීති පාඩම් කරන්න ඕන. දැන් ඒව නීති දාන්න බෑ. දැන් ඉතින් දරුවට සුරතල් කර කර සතුනෝ. ඊට පස්සේ යාගෙන් සතුට ලැබෙන්නේ යටික දාසන ඉලියත් යනවා. කොහොම ගිහිල්ලා ගෙලින් ඉඳ පස්සේ කාගෙන්වත් යන තමන්ගේ ශරීරය පැතර හැරෙනවා. ඒ ශරීරයත් දැන් අර කලින් තිබෙච්ච ලස්සන නැහැ. ඒකත් දැන් දුර්වල වෙලා ඇඳට වැටිලා අවිද ගන්න බෑ. ඒ පැතුණු තන්දියම සැනසීමන්නේ අපි හැමදාම සැනසීම හොයාගෙන යන පිනතුනි මේ බාහිර ලෝකෙින් අවසාන වෙන්නේ දුකේ. අන්න එවැනි ලෝකෙට මේ සදා සැනසීම සැබෑ සැනසීම තමයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන්නේ. එතකොට මේක සතිපට්ඨානයේ කෙටිය කියලා කිව්වට මේකේ සම්පූර්ණ වැඩසටහන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. දැන් මේ සූත්‍රණේ කියන්නේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං වි සමනුපස්සාමි යේන අනුප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උප්පජ්ජති උප්පන්නෝ වා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භාවනා පරිපූර්ණං ගච්ඡති යති ඉදං භික්ඛවේ දිට්ඨේ සම්පදං මහණෙනි නෝපන්නා වූ ආරසංගික මාර්ගයේ උපදවන දෙයක් තියෙනවා නම් උපන්නා වූ ආරසංගික මාර්ගයේ වැඩි දියුණු වෙන ක්‍රමයක් තියෙනවා නම් මේ දිට්ඨි සම්පදාව හැර වෙන කිසිම දෙයක් මා දකින්නේ නැහැ කියලා. සම්මා දිට්ඨිය මේ දර්ශනේ මේ විෂන් එක ලැබීම. මේ විෂන් එක තමයි ධර්ම ශ්‍රවණය කරලා ලබාගන්නේ අපි. හරියට අපිට කල්යාණ මිත්‍රය ලැබුණා නම් අපේ පිනට කල්යාණ මිත්‍රය ලැබෙනවා. හැබැයි දක්ෂ වෙන්න ඕන අපිට ලැබෙන කල්යාණ මිත්‍රයා හැබැයි කල්යාණ මිත්‍රයා කවුද කියලා තේරුම් ගන්න නුවණක් තියෙනවා අපට. ඒ නුවණ නොතිබ්බොත් අපිට කල්යාණ මිත්‍රයම ගෑරෙනවා. ඒ කල්යාණ මිත්‍රයා ළඟදී අපේ තියෙන ලොකු කන්ටික අපි දියකල් හරින්නට ඕන. අපේ තියෙන මාන්නය, අපේ තියෙන වෙනත් අධ්‍යාත්ම සුසුකම් ඒ ඔක්කොම පැත්තකින් තියනවා. දැන් කියනෝනේ මේ රට රෙද්දී ගුවන් තොටුපළේදී මම ඔක්කොම තියලා එන්න කියලා නේද ආපෝට් එකේ දෙමනේ. ඔව් ඒ වගේම තමයි මේ දහම ළඟදී මේ පින්නතුනේ කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට අපේ මාන්නයට හේතු වෙන දේවල් ටිකක් තියෙනවා නම් ඒ ඔක්කොම පැත්තකින් තියනවා. මේ දහම වෙනුවෙන් අවංක උත්සාහයක් තමන්ගේ තියෙනට ඕන දහමෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා. අන්නේ උත්සාහයේ ලක්ෂණ ටික තමයි කරණීයමෙත සූත්‍රයේ තියෙන්නේ. සක්කෝ උජෝජ සූජෝජ සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලහුක වුත්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අප්ප ගම්බෝ කුලියස් වරණු ගිද්දෝ නැච බුද්ධන් සමාචරය කිංචි යෙන විඤ්ඤෝ පරිපවාදේයු. මේ ලක්ෂණ 14ක් කියනවා. අනතිමානී ගුණ ඇතුළු අවංක බව ලද දෙයින් සතුට වීම මේ දේවල් ඇතුළු මේ ගුණාංග ටික එක තමයි මේ ගමන අපට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේක ඇසීමත් මේකේ වැඩ පිළිවෙලේ එක අංගයක්. අහලා තේරුම් ගන්න එක තමයි ප්‍රධානම දේ. Vision is first, then mission. සම්මා දිට්ඨි පුරේජවම්. සම්මා දිට්ඨිය ඉදිරිය යන්නට ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මේ දිට්ඨි සම්පදා කියන එක මේ දර්ශනීය මේ vision එක හරියටම ලබා ගන්නවා. හරියට ලබා නොගත්තොත් මොකද වෙන්නේ? ඔව් හරියට අපි ලබා නොගත්තොත් කියන කෙනාගේ දේවල්ට අහු වෙනවා අපි. අතන හොඳ දෙයක් කියන එකවත් එතෙන් දුවන. මෙතන කිව්වොත් මෙතෙන් දුවන. අහවලා අතන පිළිමයක් පේනකොත් එහාට දුවන. මෙහි බුදුරැසිය දෙන එකවත් එහාට දුවන. අරේ හොඳ බණක් කියලා හේතුවන. හැමදාම අපේ කාලය මගටම ගිහිල්ලා පින්නතනේ. අන්නේ නිසා මේ දැක්ම හරියට ලබා ගත්තොත් දැන් ඔබට මේ අනුත්පාද නිරෝධය කියන එක ගැන යම් කිසි මට්ටමකට හරි දැනුමක් ඇති වුණොත් ඔබ බණක් අහනකොටම දන්නවා. මේ කියන්නේ ලෞකික සම්මාදිටිය ඉඳලා දාන සීල භාවනා කරන්නද, කටින පින්කම් කරන්නද, පංච සීල රකින්නද මේ කියන්නේ? මේ මෛත්‍රී භාවනා, මේ ධාතු මනසිකාරය ආදීද මේ කියන්නේ? එහෙම නැත්නම් මේ කියන්නේ ඊට ඒකට ප්‍රැක්ටිස් කරන ගමන් ඒ වයින් කරනවා කියන එක නෙමෙයි. මේ ඒ වගේම පිළිහෙටල ඉඳලා ඒ වගේත් අපි උපකාරය ලබාගෙන ඊට වඩා ඉහළට යනවා. මොකද මේ ඇහැට පේන රූපය පේනකොටම ඒකේ Nirodhiya dakala me idiri pesa rupayen nidahas wimata de me darshane kiyanne kiyala. Etakota me issara peena rupaye kadena obindena kiyana eka nemeyi kiyanne. Issara peena rupaye kadena obindena kiyana eka samatheyeka. Eka satipatthane. Satipatthana bhavanawa kiyanne me issara peena rupaye athi wenna hetu wetcha hetu tika balana eka. එතකොට ඒ හේතු ටික දකින්නකොටම මේ රූපේ අපට ආසා කරන්න හිතෙන්නේ නැහැ. ඊට අමතරව උදාහරණයක් කියන්නම්කෝ. අහසෙහි තාරකාවක් දකින්නකොට අහසෙහි ග්‍රහලෝකයක් අපි දකින්නකොටම අපි දන්නවනම් ඒකේ ආලෝකය ඇවිල්ලා තියෙන්නේ මීට අවුරුදු 100 ගානකට කලින් ආලෝක වර්ෂ 100 ගානකට කලින් ආපු ආලෝකයක් දැන් පේන්නේ. ඒ ආලෝකය පේනකොට මේ මොහොතේ ඒ තාරකාව එතන නැහැ, ඒක විනාශ වෙලා කියලා අපි දැක්කොත් අපට ඒ තාරකාව ගැන ආසාවක් හටගන්නවද? ඒ තාරකාවේ තියෙන දේ ගැන අමනාපයක් හටගන්නවද? ඇයි ඒකට හේතුව? අපි දන්න මේක දැන් ඔව එතන පොඩ්ඩක්වත් නැහැ කියලා. අන්නේ වගේම තමයි මේ මොහොතේ ඔබට රූපයක් පේනකොට ඔබ දැක්කොත් මම මේ තේරුම් ගන්න රූපය තේරුම් ගන්න අවස්ථාවේදී තිමිච්ච රූපය දැන් පොඩ්ඩක්වත් නැහැ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. නිරුද්ධුණා කියන එක තේරුම් ගන්න ඕනේ. මේක මේ පරමාසත්‍යයෙන් කියන කාරණය. මේක හරියට අර රීල් එකක් දාන කැමරාවකින් පින්තූරයක් ගත්තා වගේ. එක වරක් ගත්තේ ඒක. ඒක ගන්නකොටම ඒ නෙගටිව් එක පිච්චෙනවා. එතකොට ඒක එහෙම අවසන්. ආයි ගන්න අලුත් එකක්. අන්නේ වගේම තමයි මේ පේන රූපය ඒ මොහතර ගන්න එක ඒ හේතු නිසා හටගෙන එතන මේක නිරුදල යනවා. ආයි ගන්නකොට සම්පූර්ණ අලුත් පින්තූරයක් මේ ගන්න. අලුත් රීල් එකක්. පින්නතනේ මෙන්න මේ දර්ශනයට එන්න නම් එකතකින් සුතමේ ඥානෙ මේක අහලා තියෙනට ඕන. අහලා තියෙන එක නිතර නිතර චින්තාමය පඤ්ඤාමෙන් දිනු කරන්නට ඕන. ඊට පස්සේ සමති දර්ශනා දෙකෙන් මේක තහවුරු කරගන්නට ඕන. සමති දර්ශනා දෙකෙන් තහවුරු කරගන්න අමාරු නම් හිත එක කරගන්න අමාරු නම් ඇයි හේතුව? සීලේ අඩුවක් තියෙනවා. අඩුම ගානේ පංචශීලයේ හරි හරියට ආරක්ෂා කරනවා. ප්‍රධාන වශයෙන් කට පරිස්සම් කරන් ඉන්නවා. කායික වාචික සංවරේ. එතන සංවර වුණොත් මෙතෙන්ට එන්න බෑ. කොච්චර දැනගෙන හිටියත් හිතට එනේන ගෙලියට දානවා නම් කතා කරනවා නම් ඒ කියන්නේ එයාට මේ දර්ශනෙට එන්න අමාරුයි. මේකේ හරියට හිත පිළිටන්න පිනතුනේ එයා එන්නම නිහඬ වෙන කෙනෙක් බවට පත් වෙනවා. කතා කරනවා නම් කතා කරන්නේ මේ දර්ශනෙට අදාළ දෙයක්මයි කතා කරන්නේ. එයාට ඊට බැහැර දෙයක් කතා කරන්න හිතෙන්නේ නැහැ. මෙච්චර වටිනා නිධානයක් තියාගෙන රජ කෙනෙකුට රාජභෝජනයක් තිබෙද්දී මේ හිඟන්නේගේ දෙයකට ආසා කරන්නේ නැහැ. හිඟන්නේගේ බත් කතර ආසා කරන්නේ නැහැ රජතුමා. අන්නේ වගේ මේ දර්ශනේ නැමැති මහා රජභෝජනය ලැබුණට පස්සේ අර කතා කළා ඕබදූප කතා කළා වැරදි වැඩ කළා ඒකෙන් තෘප්තියක් ලබන තැනම ඔහු හිතායි පොඩ්ඩක්වත් ඒ වැතර යන්නේ නැහැ. ඔහුගේ ජීවිතය අඛණ්ඩව යන්නේ මෙන්න මේ සතුට ලබන මාවතේ තමයි යන්නේ. අන්න ඒකේ සවිස්තරාත්මක වැඩසටහන තමයි ආරස්තංගික මාර්ගය කියලා කියන්නේ. මේ සම්මාදීතිය ලැබුණට පස්සේ දිට්ඨි සම්පදාව සුතමේ ඥානෙන් ලබා ගත්තට පස්සේ ඔහුට නිකන් නවතින්න බෑ එතන. ඔහු ඊට පස්සේ ඉක්මනට අනිත් කාරණා ටික ඔහුගේ සම්පූර්ණ වෙමි යනවා. සම්මාසංකප්ප, නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඔහු මේ පංචකම සම්පත්තියෙන් ටිකෙන් ටික නිදහස් වෙනවා. අව්‍යාපාද සංකප්ප මෛත්‍රිය වඩනවා. අවිහිංසා සංකප්ප කිසිම කෙනෙකුට අවිහිංසාවක් කරන්නේ නැහැ. බැල්මකින්වත් කිසිම කෙනෙකුට අවහිරයක් කරන්නේ නැහැ. මොකද ඔහුට ඊට වඩා ලොකු ජීවිත දැක්මක් ආධ්‍යාත්මික සිහිනයක් ආධ්‍යාත්මික ඉලක්කයක් දැන් ඔහුට තියෙනවා. සමාවාචා ඔන්න තමන්ගේ වචනේ ඉතාම සංවර වෙනවා. මේක හිතල කරන සංවරයක් නෙමෙයි පින්නතුනි. හිතල කරන සංවරය තියෙන්නේ ලෞකික සම්මාදිටියේ තියෙන දාන සීල බානල් සීලය. ඒක හිතල කරන්නේ. මෙතෙන්ට හිත මුල් වෙනවා. නමුත් පින්නතුනේ මෙතන අවබෝධයෙන් මේ යන සීලය. මේ සීලය ඔහු කරන්නේ ආස්ථාවෙන් කැමැත්තෙන්. ඔබට මාසෙට හොඳ ලොකු රැකියාවකින් වැටුපක් ලැබෙනවා නම් ඔහු ඔබ උදේට කොච්චර ආසනද අවදී වෙන්නේ නේ? අවුව තිබ්බත් සීතල තිබුණත් වැස්සත් හරියම සතුටෙන් උදේන් අවදිල යන්නේ නේ. හැබැයි කඩේ ලැබෙන්නේ නැහැ කියලා කිව්වොත් ওই උනන්දුව තියෙනවද? ওই උනන්දුව මොකුත් නැහැ කියන තැන ඊට පස්සේ ওই පඩිය ලැබෙන නිසා තමයි යන්නේ. පින්නතුනේ හරියට වෙලාවට යනවා. වෙලා වරද්දන්න. අන්න ඊටත් වඩා පින්නතුනේ සිය දහස් ගුණයක වැටුපක් මේ ලැබෙන්නේ අපට. මේක අර උදේ 5ට 5:00ට 6ට ඇවිදලා නැගිටලා යන එකක් නෙවෙයි. මේක සම්පූර්ණ පින්නතුනේ මේ සම්මාදියට ලැබුණාට පස්සේ. එයාගේ සතිමත් බව මේ හුස්ම ගැනීමට එකතු කරනවා. වැරට ගිහිල්ලා පෑයට නෙමෙයි හොට. වැරට යන්නේත් මේ භාවනාවත් එක්ක. වැරට යන්නේත් මේ දර්ශනයෙන්. වැරට යන්නේත් ප්‍රැක්ටිස් එකේ ඉඳන්. ඔහු වැටුපෙන් වැඩ කළ ලබන එකට වඩා වැටුපට වඩා දෙයක් ඔහු ආධ්‍යාත්මික වැටුපක් ලබා ගන්න මියන්. ඔහුට හැම හුස්මකම වැදගත්. සෝ සතෝ වාස සති සතෝ පාස සති. දීගං වාස සන්තෝ දීගං අස සාමිති පජානාති. දීගං වාපාස සන්තෝ දීගං පස සාමිති පජානාති ගිහිල්ලා. අනිච්ඡානුපස්සී විහෙරති අස සිස්සාමිති සික්කති. අනිච්ඡානුපස්සී පස සිස්සාමිති සික්කති. හුස්ම ගන්න පිට කරන්නේ කොහොමද? මෙන්න මේ රූපය අනිත්‍යතාවයේ දකිමි. ඔහු හැම හුස්මකටම සතිමත් බව එකතු කළා. ඔහුගේ විනෝදාංශය තමයි එක හුස්මක්වත් අත නොහැර මෙන්න මේ සතිමත් බව හුස්මට එකතු කිරීම. එදාට තමයි අපි ඇත්තටම අපේ අම්මට තාත්තට සලකන්නේ. අපේ හුස්ම ලබා දුන්නේ අපේ අම්මා. අපි මුලින්ම හුස්ම ගන්නකොට ඇඬුවානේ. එදා තමයි අම්මා ජීවිතය අපි ගැන සතුටුම වෙච්ච දවස. අපි මුලින්ම හදන අවස්ථාව. අපි හුස්ම ගන්නවා දැකලා. අම්මා මාස ගානක් ඉඳපු දුක ඔක්කොම නැති වුණා අපි ඒ මුලින්ම හදනවා දැකලා. හැබැයි පින්නතුනි අම්මා ආයි ජීවිතේ කිසිදාක අපිව අඬනවා දකින්න කැමති නැහැ. අම්මා නෙද්දක පිය වෙනකම් අපි සතුටෙන් ඉනවා දකින්න කැමති ඊට පස්සේ. ඒ මුල් හැඬීම දකින්න විතරයි අම්ම කැමති. ආය අපි ජීවිතේ කවදාකවත් හඬනෝ දකින්නට අපි අම්ම කැමති නැහැ. අපි හැමදාම සතුටෙන් ඉනෝ දකින්න කැමති. අන්නේ සතුටෙන් ඉන්න තමයි අපට අපි මේ මහ පොළවේ පය ගහනත් කලින් වඩාගෙන යද්දිම අපේ සිංගිති අධ්‍යක් එකතු කරලා අපේ අම්මා පුතේ බුදු සාදු කියන්න සාදු කියන්න කියලා අපට මේ තෙරුවන් අපට ලබා දුන්නේ. මේ දුක නිදහසෙන්. අන්නේ අපේ අම්මට අපි ඇත්තටම ආදරේ නම් මේ ආත්මයට විතරක් නෙවෙයි. කල්ප ගණන් අපිට ජීවිත දීපු අපේ අතීත අම්මල තාත්තලා අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ අම්මල කාටත් නැති උදව් කරන්නට ඕන. බුදුදහම කියන්නේ මේ ආත්ම භාවය අම්මට විතරක් උදව් කරන ධමයක් නෙවෙයි. කල්ප ගණන් අපට උදව් කරපු අපට සුගතියට එන්නට පින්කම් කරන්නට පාසුකම් සලසලා දීපු කල්පාන්තර ගානක අම්මලාට පිහිට වෙන එක අපි කරන්නේ. මේකට හොඳම ක්‍රමය තමයි පින්නතුනි. මේ ධහම තේරුම් අරගෙන ඒ ධහම අපේ ජීවිතයට පුහුණු කළා මේ දුකෙන් නිදහස් වීම. තනිකරම රූපෙන් නිදහස් වීම. රූපය මත යැපෙනකම් පින්නතුනි ඒ රූපයේ තියෙන දුක් ටික සියල්ලක්ම අපිට විඳින වෙනවා. ඒ රූපේ වෙනස් වෙනකොට ලෙඩ වෙනකොට මහලු වෙනකොට විනාශ වෙනකොට මරණයටපත් වෙනකොට ඒ සියලුම දුක් ටික අපා අද විඳින්මින් ඉන්නේ. අන්නේ දුකේ නිදහස් වෙන නම් මෙන්න මේ දර්ශනය ලබා ගන්න ඕන පිණිතු. අන්නේකට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. එතකොට මෙන්න මේ දැක්ම සම්මාදිට ලැබුණා නම් ඔහු සම්මා සංකල්පයෙන් යහපත් කල්පනා ඇති කර ගන්නවා right intention. ඊට පස්සේ සම්මා වාචා right speech. යහපත් වචන. සම්මා කම්මන්ත right action. ප්‍රාණඝාතය සොරකම අදත්තා දාන මේ යෝගයෙන් සපුරාම වෙන් වෙනවා. සම්මා ආජීවයේ ඔහු කරන දිවිපැවැත්ම ඊටාම දැහැමි දිවිපැවැත්ම බවටපත් වෙනවා. ඔහු බලන්නේ රැකියාවේ වැටුප විතරක් නෙවෙයි කොච්චර වැටුප රැකියාව සමාජයට යහපතක් සිදු වෙනවද කියලා බලන. වැටුප අඩු වුණත් ඔහු ධාර්මික රැකියාවකින් බැහැර වෙන්නේ නැහැ. ඔහු ධාර්මික රැකියාවක් මෑ කරන්නේ. මොකද ඔහු සියල්ලක්ම කරන්නේ මේ සම්මාදිටිය මත ඉඳගෙන. එදාට ඔහුට මිච්ඡා ආජීවයක් කරන්න බෑ. සමාජයේ ලෝකෙට අයහපත වෙන රැකියාවක් ඔහුට එදාට කරන්න බෑ. ඔහු ධාර්මික රැකියාවක් කරන්න. සම්මා වායාමයේ යහපත් උත්සාහය හැම වෙලාවෙම අකුසලෙන් මිදෙන්නත් කුසලයේ දෙන්නත් නිතරම උත්සාහ කරමින් ඉන්න. එක මොහොතක්වත් අකුසලයට අවස්ථාවක් දෙන්නේ නැහැ. සම්මා සතිය හැම වෙලාවෙම ඔහු තමන්ගේ කය තමන්ගේ සිත ගැන අවධානයෙන් ඉන්නේ. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරේ සිත පිටවාගෙන ඉන්නේ. සම්මා සමාධි එහෙම සිහින් ඉන ගමන් හැකිතාක් භාවනා කමඨහනකින් හිත සමාධිමත් කරගන්න. සමාධි කමඨාන 40ක් බුදුහම දේශනා කළා. දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරේ පටික්කුල මනසිකාරයේ, ධාතු මනසිකාරයේ මේ වගේ කමඨාන 40ක් තියෙන පේනතනේ හිත එකඟ කරන භාවනා. මෛත්‍රී භාවනා තේක ආනාපාන සතිය ධාතු මනසිකාරයේ බුද්ධ ඥානසති ධම්මානසති ආදී මේව භාවනා කමඨා. මේ දර්ශනයත් එක්ක ඉඳගෙන යාකරන්නේ හැකිතාක් දුරට හිත සමාධිමත් කරනවා. හිත සමාධිමත් වෙන්න වෙන්න මෙන්න මේ අකාර්තිය නෝනින් බලනවා. ස්කන්ධ ආයතන ධාතු වශයෙන් ඒවගේ අනිත්‍යතාවය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණව බලනවා. බලන බරන් ලෝකෙ නිදහස් වෙනවා. පින්නතනි බුදුරජාණන් වහන්සේ අවිඤ්ඤා සූත්‍රයේ දේශනා කරනවා. මේ ලෝකෙ ඉපදිච්ච කෙනෙක් තමන්ගේ විශිෂ්ටම ඥානයෙන් යමක් තේරුම් ගන්න තියෙනවා නම් මොකද තේරුම් ගන්න තියෙන්නේ? යමක් ප්‍රහිණ කරන්න තියෙනවා නම් මොකද ප්‍රහිණ කරන්න තියෙන්නේ? යමක් වඩන්න තියෙනවා නම් මොකද වඩන්න තියෙන්නේ? සාක්ෂාත් කරන නම් මොකද සාක්ෂාත් කරන් තියෙන්නේ? තේරුම් ගන්නව නම් තේරුම් ගන්න තියෙන මොකද්ද? ඔව් දුක් සත්‍ය ඇතුළු ස්කන්ධ පංචකය. නැත්තම් ආයතන 12 නැත්තම් ධාතු 18. ප්‍රහිණ කරන්න තියෙනවා නම් ප්‍රහිණ කරන් තියෙන මොකද්ද? ඔව් අවිද්‍යාවත් භව තණ්හාව. අවිද්‍යාව කියන්නේ මේ බාහිර රූපේ දකින්නකොට තියෙන වැරදි ආකල්පය. අපි බොහෝ විට රූපය දකිනකොටම මේ රූපය දැන් තියෙන රූපය කියලා අපි මේ හිතන් ඉන්නේ. දැන් අපි අපේ රූපය අපි මතක් කරගන්න ඕනේ බලන්න. දැන් මෙතන පින්තූරයක් ගහලා ඔබට ඔබේ පින්තූරය දුන්නොතින් ඔබේ ඔක්කොම වගේම පින්තූරය එකට ගහලා දුන්නොතින් ඔබ බලන්නේ පින්තූරේ දිහා. ඉස්සෙල්ලාම බලන්නේ කවුරු දිහාද? ඔය තමාගේ පින්තූරේ හොඳට ලස්සන තියෙන ඇස් එක පිය වෙලාද හොඳට මැරිලාද මූණ ඇද වෙලාද ඔහොම කෙලින්ද එහෙම බලනෝනේ. ඒ ඔබේ රූපය කියලා ඔබ හඳුනාගන්නේ කොහොමද? ඔව්. ඔබේ රූපය ඔබම දැකලා තියෙනවද? ඔව් කණ්ණාඩියෙන් දැකලා තියෙනනේ. කණ්ණාඩියෙන් දැකපු රූපයනේ බලන්නේ අපි මේ. බලන්නේ කණ්ණාඩි 10ක් ගත්තොත් තියෙන 10 විදියකටනේ පේන්නේ. සාමාන්‍ය 70% අතර සමානයි නමුත් සමහර තේම වෙනස්කම් පේන්නේ. ඔව්. එතකොට දැන් කණ්ණාඩියෙන් දැකපු රූපය මතකෙ නෙමෙයි තියෙන්නේ අපිට. අපි ජීවිත කාලයෙම කණ්ණාඩියක්වත් වතුර බේසමක්වත් දැකලා නොතිබ්බනම් අපේ පින්තූරයෙන් ගහලා දුන්නට හඳුනගන්න බෑ අපිට. අපි ලස්සනද කියලාවත් කැතද කියලාවත් දන්නේ නැහැ අපි. අනිත්‍යය කිව්වොත් තමයි දන්නේ. අනිත්‍යයට දෙමිට බොරුවට කියන්නේ ලස්සනයි කියලා. පින්නතුනි ලස්සන තමයි බය වෙන්නේ බයම නැති නෑ මේ නමුත් පින්නතුනි අපි මේ උදාහරණයක් ගත්තේ ඔබේ ඡායා රූපේ ඔබේ රූපය හඳුනා ගන්න ඔබ හඳුනාගන්නේ කණ්ණාඩියෙන් දැකපු රූපේ. එතකොට කණ්ණාඩියෙන් දැකපු රූපයෙන් මේ පින්තූරය මේ ෆොටෝ එක ඔබ හඳුනා ගන්නකොට කණ්ණාඩියේ ඔබේ රූපය නම් තියෙනවද? ආයි මං කණ්ණාඩියට ගිහලා බලනවා මමද කියලා මේ කියලා බලනවද අපි? නෑ නේ නේ. ඔබ මේ දකින්නේ අර දකින අවස්ථාවේදී කණ්ණාඩිය ඔබේ දැකපු රූපය කණ්ණාඩිය මේවයි නෑ. ඒක එතනම නිරුද්ධ වෙලා ඔබ එනකොට මේක අවසන්. නමුත් ඔබ කොහොමද ඒක මතක් කරගන්නේ? ඔබේම මනසින්. මනසට පුළුවන් සති කියන චෛතසිකෙන් ඒක නැවත සිහි කරගන්න. දැන් ඔබ රාත්‍රී කාලේ සිහිනයක් දැක්කොත් සිහිනෙන් කවුරුහරි පෙනුනොත් ඔබේ මියගිය ඥාතිවරයෙක් ආච්චි හරි සීය හරි අම්මා හරි කවුරුහරි පෙනුනොත් සුදු පාට ඇඳුමකුත් දැනන් ආවා. නැත්තම් රතු පාට ඇඳුමකුත් දැනන් ඇවිල්ලා කියන දුවේ මට පින්ට් එකක් දෙන්න. දුවේ දුව හොඳට ඉන්න දුවට හිට අනතුරක් ඒ පරිස්සම් වෙන මොකක් හරි කියනෝනේ. එතකොට ඒ රාත්‍රී කාලේ ඒ වර්ණය ඔබ දැක්ක ඔබේ ඇසින්ද? ඔබේ ඒ හඬ ඒ අම්මගේ හඬ ඇහුවේ ඔබේ කනින්ද? නෑ පින්නතනි. නමුත් වර්ණ රූපයක් පේනවා. බලන්න රතු පාට ඇඳුමක් ඇඳුනා නම් ඒත් දන්නවා. සුදු පාට ඇඳුමක් නම් ඒත් දන්නෝනේ. මේක තමයි පින්නතනි මනසේ හැකියාව. මනසට පුළුවන් මේ වෙලාවේ මේ ඡායය ගන්න. ඒ අතීත අධ්‍යක්ෂක මිට එකතු කළ ඕන වෙලාවක ඒක නැවත මිශ්‍ර කළ ගන්න පුළුවන්. මේක තමයි මනසේ හැකියාව. මායූප මංච විඥාන කියන්නේ මේකයි. විඥා මායාකාරයක් වගේ හැදෙයි. මරණාසන වෙලාවේ තිනුත් මේකමයි වෙන්නේ. මරණාසන වෙලාවේ නෙමෙයි දැනුත් ඒක වෙන්නේ තිනුත්. දැනුත් මේකයි වෙන්නේ. දැන් ඔබ සුදු පාට ඇඳුමක් කියලා හඳුනා ගන්නේ ස්කන්ධ පංචකයෙන් නෙමෙයි ස්කන්ධ හතරකින්. ඒ රූපේ නිරුද්ධ ස්ථානක මේ හඳුනාගන්නේ. රාත්‍රියේ නිඳෙදිත් ඒක හඳුනාගත්තේ ස්කන්ධ හතරකින්. මරණාසන්න මොහොතේදිත් හඳුනාගන්නේ ස්කන්ධ හතරකින්. හැබැයි ස්කන්ධ පංචකයක් නෑ කියන්නේ විපාක මට්ටමේදී දුක්ඛ සත්‍ය තුලදී පංචස්කන්ධයක් තියෙනවා. විපාක මට්ටමේදී ස්කන්ධ පංචකයක් කණ්ඩායමක් වෙනවා. නමුත් තේරුම් ගන්න අවස්ථාවේදී ස්කන්ධ හතරකින් තමයි මේ තේරුම් ගන්න යන්නේ. පින්නොතනි මෙන්න මේක හිත හිත ඉන්න එකම තමයි ජීවිතය කියලා කියන්නේ. මේක හිතන හිතන පින්නොතනි පංචස්කන්ධයේ අපචයට යනවා, වැයවීමට යනවා. අපි දැන් කරන්නේ දකින දකින දේවල් ගොඩ ගහගෙන අපේ gedara watte නැත්තම් හිතේ වත්තක ඔක්කොම ගොඩ ගහගෙන තියාගෙන ඉන්නේ. කටිය උදව් කරපුවා, බැනපුවා, වෙනස්කම් කරපුවා ඔක්කොම තියෙනවා. ඒවා delete වෙලා නැහැ. ඕනම් මොහොතක ෆයිල් එක ඕපන් කරලා බලනවා. රාත්‍රියේ නිින්දෙදි කියන්නේ මේ ෆයිල් ඕපන් කරන වෙලාව. ඔක්කොම ඕපන් වෙනවා. ආයි මිය ගිහිපු අය කවුරුත් මිය ගිහිලා නැහැ. ආච්චිල සියලු ඔක්කොම කතා කරනවා ඇවිල්ලා. ඔක්කොම බලන්න මේ ආච්චිත් එනවා අර ගෙදර ශ්‍රී ලංකාවේදී ඔබ ඉන්නකොට ඒ ගෙදර තිමිච්ච දේවල් ඒ ගෙදර බල්ලෙක් හිටියන අය බල්ල අල්ලපුවත් හිටිය හරක ඔක්කොම තියෙනවා තමයි. ෆයිල් කිසිවක් පේන්න තියෙන ඔක් මේ delete වෙලා නැහැ. ඔක්කොම තියෙන ෆයිල්. සිහිනේ කියන්නේ මෙන්න මේ පරණ ෆයිල් දෙක නැවත ඕපන් කරන වෙලාව. මෙහෙම ඕපන් කර කර ගිහිල්ලා පින්නතුනේ මරණාසන්න මොහොතේ ෆයිල් එකක් ඕපන් වෙනවා. ඒ ෆයිල් එක මොකද්ද? ඒ පින්නතුනේ හිතන්න එපා මේ අවුරුදු 50 60ක ජීවිතයේ වර්තනාටික විතරයි කියලා. ඒ ඕපන් ෆයිල් එක කල්ප ගානක ෆයිල් ටික ඔක්කොම එක ලයින් එකකට තියලා පෙන්නනවා. පෙන්නලා විපාක දෙන මට්ටමට කියනවා. හැබැයි බය වෙන්න එපා. ඔබ දැනට ඔබ කුසලයෙන් බලවත් ඉන්නේ. ඒ නිසා තමයි ඔබ ආදී මේ සුගතියක ඉන්නේ. ඔබට අපාගත වෙන්න බරපතල අකුසල තිබුණා නම් ඔබ ආදී මෙතන නැහැ. ඒ ඔක්කොම ඔබ විඳලා ගෙවලා ඇවිල්ලා ඉන්නේ. ඔබට තියෙන සුළුසුළු අකුසල තමයි තිබ්බත් තියෙන්නේ. හැබැයි මෙතෙන්දී ඔබ හිතන අර කරගත්තොත් ඒව නව කර්ම බවට පත්ල විපාක දෙයි. නමුත් අතීත කර්මයෙන් ඔබට ලොකු අවශ්‍යයක් වෙයි කියලා හිතන්න බෑ. ඔබ හුඟක් වාසනාවන්තයි. ඒක තේරුම් අරගෙන හැකිතාක මේ ඉතුරු දෙකිනුත් නිදහසෙන් උත්සාහ කරනවා. අවසාන මොහොතේදී ඇස් දෙක වහගෙන ඉඳිදි පේනවා, gedara watta පේන්න පුළුවන්, දරුව පේන්න පුළුවන්, උදව් කරපු කෙනෙක් පේන්න පුළුවන්, රුවන්ැලි සෑයට මල් පූජාවක් කරපු එකක් පේන්න පුළුවන්, ශ්‍රී පාද ගිහිපු එකක් පේන්න පුළුවන්. එතකොටම පේනවා ඊට අනුරූපව විපාක ලැබෙන ප්‍රසන්දිය ගන්න. හැබැයි මේ දහම අකණ්ඩව වඩලා තියුණොත් මොකද වෙන්නේ? ඒ අවසාන මොහොතේ දකින රූපේ දකිනකොටම දන්නෝ තමා ශරීරයෙන් කොච්චර දුරවල හිටියත් දන්නව මේ දකින්න රූපය දැන් තියෙන රූපය නෙවෙයි. ඒක නිරුද්ධ වෙලා මේ මනෝ විඥානේ මේ ස්කන්ධ හතරකින් දකින්නේ. ඒකත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. එතනම තත්ත විපස්සති. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා දැකින අපි එතෙන්දීත් අකණ්ඩව දක්ෂනෝතේ මොකද වෙන්නේ? ඕ අපේ මරණයත් අපේ නිර්වාණ අවබෝධයත් අපේ පරිනිර්වාණයත් තුනම එක මොහොතේ සිද්ධ වෙනවා. ආයි කිසිම තැනක හිත බැස ගන්න තරම් සුදුසුකමක් අපේ නැහැ. ඒ දකින රූපයේ මුලා වෙලෙ තෙන්ද ගියොත් මොකද වෙන්නේ? ඒ භවය අපි ඉන්නේ. ඒකේ Nirodhe දැක්වතින් භවෙ නිදහස් වෙලා ඉන්නේ. භව නිරෝධා ජාති නිරෝධෝ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනසු පායාස නිරුද්ධාන්ති. ඒ නිසා අවසාන මොහොතේ සිහිනේ දකින්නකන් ඉන්න එපා. ඊට කලින් මේ පේන සිහිනේ යථාර්ථයේ තේරුම් ගන්න දක්ෂ වෙන්න. දැනුත් දකින්න සිහිනයක්මයි පේනතුනි. රාත්‍රී දකින සිහිනේ දිත් ස්කන්ධ හතරකින් ඒ සිහිනේ දකින්නේ. මේ මොහොතේ ඔබ මේ දකින්නේ රූපේ නිරෝධ චාස්තාවක. මරණාසන්න මොහොතේ දකින්නේ රූපේ නිරෝධ චාස්තාවක. ඒ නිසා මේ මොහොතේ ඇස් දෙක අරගෙන ඒ දකින සිහිනෙන් ඔබ ප්‍රඥාවෙන් නැගී සිටින දක්ෂනෝත් ඔබට රාත්‍රියට සිහින පේන්නේ නැහැ දාට. ඔබට අවසාන මොහොතේත් ඔබ ඊටාම සිහියෙන් නොවනින් ලස්සනට උපේක්ෂා සාගතව මේ මින් Nirodhe දකිමින් ඉන්නවා. පින්නොතනි මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්පාන්තර ගාන ඇස් මස්ලිය දන් දීලා අවබෝධ කරගන්න යථාර්ථය. මේ යථාර්ථයේ නිදහසේ පණිවිඩය අහුම්කන් දෙන්නටයි පිනුතුනි. අපි කල්ප ගානක් පින්කම් කරලා වෙහෙස මාන්සි වෙලා පරිත්‍යාගයන් කරලා මේ ධර්මශාලාව කරා අපි මේ ඇවිල්ලින්නේ. මේ නිදහස් මන්දිරයේ මේක පිනුතුනි අපි. අපිට නිදහස් වෙනට හදලා තියෙන මන්දිරය තමයි ධර්මශාලාව කියලා කියන්නේ. විමුක්තිය, ලිබරේෂන්, ෆ්‍රීඩම්. ඒ නිසා මේ නිදහස් මන්දිරයෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඒක හර විදේශිකයෙක් දීපු නිදහසේ මන්දිරය නෙවෙයි පිනුතුනි. ඒ නිදහස් මන්දිරය නෙවෙයි මේක. මේක මුළු කල්ප ගානකේ මුළු සසරකේ නිදහස් වන නිදහසේ මන්දිරය මේක. අන්න ඒ ධහම තේරුම් අරගෙන පිනුතුනි. ඒ ධහම යථාර්ථය බඩපත් කරන වැඩපිළිවෙල තමයි මේ ආරෂ්ණගික මාර්ගය කියලා කියන්නේ. එදාට අපට මේ ආරෂ්ණිංග මාර්ගය උජුකෝ නාම සෝමග්ගෝ අභයා නාම සාදිසා මේ ආරෂ්ණිංග මාර්ගයේ එදාට අපට නිදහසේ මාර්ගය වඩපත් වෙනවා. අර නිදහස් මන්දිරට යන තියෙන නිදහස් මාර්ගය තමයි මොකද්ද ආරෂ්ණිංග මාර්ගය කියලා කියන්නේ. අපි කුමක් කළත් ආරෂ්ණිංග මාර්ගයේ අංගයක් විදිහට හැකරන්නේ. වචනයක් කතා කර සම්මා වාචාව. කටයුත්තක් කළ සම්මා ආජීවේ. සම්මා කම්මන්ත. රැකියාවක් කර සම්මා ආජීවේ. උත්සාහයක් කළොත් සම්මා වායාමේ. හිත සමාධිමත් කළොත් සම්මා සමාධිය. සිහියෙන් ඉන්නව නම් සම්මා සතිය. මෛත්‍රී වඩනවා නම් සම්මා සංකප්ප. වඩන්න ආරම්භ කර මොහොතේ සම්මා සංකප්පය හිත සමාධිමත් වෙන අවස්ථාවේදී සම්මා සමාධිය. පින්නතුනි එදාට අපට ආරසංගික මාර්ගයේ වඩන එක නෙවෙයි අමාරු. නොවැඩින්න එක. මේ දර්ශනේ ලැබිච්ච දවසට පින්නතුනි අපට ධර්මයේ හැසිරීම නෙවෙයි අමාරුව. ධර්මයේ පුහුණු කිරීම නෙවෙයි අමාරුව. ධර්මයේ පුහුණු නොකර ඉන්න එක, ප්‍රැක්ටිස් නොකර ඉන්න එක. හයි එකහතකින් નિરાයසෙන් වෙනවා. අනිත් අතින් දහමෙන් ඈත් වෙනකොටම හරියට අර අපි හොඳ ලස්සන පාරෙන් එළියට ගියා වගේ හොඳ ලස්සනට සුද්ධ කරපු පාරක් තියෙනවා. ඒකෙන් එළියට ගියාම කටෝ ගල් ආදිය තියෙන්නේ. ඒත් අපිට තේරෙන පොඩ්ඩක් හරි නරක වචනයක් කතා කර ගමම්ම දැන් අනිත් පැත්තට ගිහින් ඉක්මනට මේ පැත්තට එනවා. සතියෙන් පොඩ්ඩක් හරි හැඩ ගියම දන්නවා දැන් කටෝ රොදකට ගියා දැන් ආයෙනවා මේකට. අන්න ඒ වගේ මේ ආර්ශනික මාර්ගයෙන් පොඩ්ඩක් අත් යටේ දටයින් වෙන විහාරි ලස්සන ලයින් එක වගේ. මේක තමයි කියන්නේ. උජුකෝ නම් සෝමග්ගෝ අභයහනම් සාදි සාමයක ඍජු මාවතක්. මේක නිදහස් නිවහල් නිර්භය මාවතක් මේක. අන්නේ මාවතිති පිනතුනි මේ ආර්ශනික මාර්ගයේ කෙටියෙන් ගතොතින් සීල සමාධි ප්‍රඥා. හැටි තාග් දුරට කායික වාචික සංවරය ඇති කරගන්න. කයින් දයක් කරනකොට හිත හිතල එක කරන්න. වචනයක් කතා කරනකොට හොඳට සීකල් එක වැරදිවලලි මිදිලා කේලමක් නොවන විදියට, බොරුවක් නොවන විදියට, හිස් වචනයක් නොවන විදියට කරන්න. ඊයේ මාර්ගයේ ඉඳගෙන ටිකෙන් ටික හිත සමාධිමත් කරගන්න පින්නතුනි. සඳ කමටහන පඩන්න. කමටහන 40ක් තියෙනවා. ඒ කීපයක් නිතර ප්‍රැක්ටිස් කරලා බලන කමට වැඩිපුරම තමන්ගේ හිත වැඩිපුරම යන්නේ මොකටද කියලා බලන්න. එකක් එකක් වැඩිපුර කාලයක් කරන්න විටින් විට විනාඩි 10ක් 15ක් පටන් අරගෙන පෑ වාගේ පෑ දෙක කොහොම ගියලා එකක් පෑ 100ක් හමාරක් වුණා කරන්න වෙනවා කරන්න දෙයක් නැහැ. හැබැයි කරන්න තමන්ට ඒකේ පහසු වෙනවා. අද අපි එකෙන් මේ ධර්ම දේශනාවට සමගාමීව කමඨහන දෙකක් පුහුණු කරමු නේද මේ වෙලාවේ. පිට දෙන්න පුළුවන් වෙලා කියන අපහසු නම් gedare යන්න එහෙම ඕනනම් ඕන වෙලා යන්න ගැටලුවක් නැහැ. අපි තව ටික වෙලාවක් මේ ධම් කරුණු සාකච්ඡා කරනවා. ඒ අතරේ අපි භාවනාවකුත් පුහුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැහැල්ලුවෙන් රිලැක්ස් එකෙන් මේක කරන්න. ඔබට ඕන වෙලාවක මේ වෙලාව වැඩි කියලා හිතනවා නම් යන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හොඳයි පින්තුනි. අපි දැන් ටික වෙලාවක් සමත කමඨහනක් වඩන්න සූදානම් වෙන්නේ. භාවනා කමඨහනක් වැඩීමට මුලින් භාවනාවට පෙරහුරුවක් විදියට මුලින්ම අපි කරන දේ තමයි අපේ විසිරලා තියෙන හිත එක අරමුණකට ගැනීමෙහි මූලික පියවර තමයි සති නිමිත්ත කියන කාරණය. ඒක ධර්මයේ පරිමුඛං සති නුපට්ඨපෙත්වා කියලා දේශනා කරලා තියෙනවා. සිහිය අභිමුඛ කරගෙන වාසය කරන්න කියලා. ඒක විස්තර කරලා තියෙන්නේ නාසිකාග්ගේව අමුක නිමිත්තේවා කියලා. නාසය අගහෝ උඩුතල ආශ්‍රිතව හිත තියාගන්න එක. ඒ නිසා ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන ඍජුව ශරීරය තියාගන්න. වම්මත උඩින් දකුණු අත තියාගෙන ශරීරය හොඳට සැහැල්ලුවෙන් තියාගන්න. හොඳට ගැඹුරු හුස්මක් ආශ්වාස කරන්න. හුස්මරගෙන ටික වෙලාවක් තියාගෙන ඉඳලා හිමින් සැරේ ප්‍රශ්වාස කරන්න. නැවතත් හොඳට හුස්මක් අරගෙන තියාගෙන ඉඳලා පහළට දාන්න. දැන් ඉදිරියේදී අපි බලෙන් හුස්ම ගන්නේ නැහැ. ස්වාභාවික හුස්ම ගන්න විදියටමයි ගන්නෙ. දැන් තමන් ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තයට දෙපා සිට හිස දක්වා ඔබ ඉන්න ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. නාසය ආශ්‍රිතව හිත තියාගෙන ඉන්නේ වර්තමාන මොහොත තුළ නාසය ආශ්‍රිතව හිත තියාගන්නවා. බාහිර දෙයකට හිත ගියෝතින් ගිය බව දැනගෙන නැවත ඊටාම මිත්‍රශීලීව සුහඳව හිතත් එක්ක ඊටාම සමීපයෙන් නැවත තමන්ගේ අවධානය වර්තමානට ගේන්න නාසය ආශ්‍රිතව. මේ සති නිමිත්තයි පුහුණු කරන්නේ නිශ්චිත විශේෂ භාවනාවක් නෙවෙයි, වර්තමානයේ හිත පුහුණු කරන විදිය. නාසය ආශ්‍රිතව හිත තියාගෙන වර්තමානයේ තුලම වාසය කරන අවස්ථාව. වර්තමානයේ සති නිමිත්තේම හිත තියාගනිමින් නාසය ආශ්‍රිතව හිත තවදුරටත් පවත්වා ගනිමින් අපි දැන් බුද්ධානුස්සතිය ටික වෙලාවක් වඩනටයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ දැකපු බුදුරජාණන් වහන්සේගේ ඉතාම ලස්සන ප්‍රතිමාවක් සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරි පිට වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවෙන් හා මහා කරුණාවෙන් තමන් වහන්සේගේ හිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තුළ පැවතියා වූ ඒ අනන්ත බුදු ගුණ අතුරෙන් කිහිපයක් මා දැන් සිහිපත් කරන අවස්ථාව. නාසය ආශ්‍රිතවම හිත තියාගන්න. ඊට සමගාමීව බුදු ගුණයත් අපි දැන් මේ සිහි කරනවා. අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ රාගාදී සියලු කෙලෙසුන් වලින් දුර වෙලා සංසාර චක්‍රයේ අර සිඳලුවා. උන්වහන්සේ ලෝවැසියන්ගේ අප්‍රමාණ පුද සැලකිරි වලට සුදුසේක වුණා. මේ උතුම් බුදු ගුණයට අපි කියනවා අරහං කියලා. අරහං අරහං අරහං ඔබේ ශරීරයට වේදනාවක් එනවා නම් ඉතාම සිහියෙන් ඉරියව වෙනස් කරගන්න. වෙනස් කරගෙන නැවත මේ අරමුණට මෙන්න. අපහසු වෙමින් ඉන්න එපා. ටිකක් වෙලින්දලයි අපහසු දරා ගන්න අමාරු නම් ඉරියව හොඳට වෙනස් කරගෙන සැහැල්ලුවෙන් ඍජුව ඉන්න. අරහං අරහං අරහං අරහං අරහං අරහං බුදුරජාණන් වහන්සේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය කිසිඳු ගුරුවරයෙක්ගේ මග පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගම ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරලා සම්බුද්ධත්වයට පත් වුණා. මේ උතුම් ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුපියාණන් වහන්සේ මා ඉදිරිපස සජීව වැඩ සිටින ආකාරයෙන් උන්වහන්සේගේ ගුණ මහ සිහිපත් කරන අවස්ථාව. මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සිය චිත්ත සන්තානය ඉහළටම දියුණු කරගත්තෝ මේ උත්තරම මනුෂ්‍ය රත්නය සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය උන්වහන්සේගේම නුවණින් ප්‍රත්‍යක්ෂ කළා. මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ විපස්සනා ඥාන ආදී අෂ්ටවිද්‍යාවන් ගෙන්හා සීලය ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චරණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. බුදු පියාණන් වහන්සේ තුළ පැවති මේ ලක්ෂණයට අපි කියනවා විඤ්ඤාචරණ සම්පන්න කියලා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ නාසය ආශ්‍රිතව වර්තමානයේ තුල හිත තියාගනිමින් බුදුරජාණන් වහන්සේ තුල පැවති ඒ උතුම් බුදුගුණ සිහිපත් කරන අවස්ථාව. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේගේ වචනය ඉතාම යහපත් සුභාසිතයක් වුණා. උන්වහන්සේගේ ගමන් විලාසය ඉතාම සංවර ගමන් විලාසයක් වුණා. වචනේ හා ගමන් විලාසය තිබුණු ප්‍රසන්න බවට අපි කියනවා සුගත කියලා.

ඒකට උපරිම වටිනකම ලබා දෙන්නට ඕන. නිකන් ජීවත් වුණාට ජීවිතය වටින්නේ නැහැ. ගුවන් උපාධි සහතික ලබා ගත්තට ජීවිතයක් වටින්නේ නැහැ. දරුවෝ ලොකු රැකියා කරයි කියලා ජීවිතය වටින්නේ නැහැ. ලොකු ගෙදරක හිටිය කියලා ජීවිතය වටින්නේ නැහැ පින්නතුනි. ජීවිතේ වටින්නේම අපේ හිතේ ප්‍රඥාව දිනු වෙච්ච පමණට. රාගාදී අකුසල දහම් වලින් හිත නිදහස් වෙච්ච තරමට අපේ ජීවිතය වටින්නේ. එදාට අපේ ජීවිතයේ මේ භෞතික ශරීරයක් වටින දෙයක් බවට පත් වෙනවා. ඒ වටිනකම අපි එහෙම ලබා දෙන්නට ඕන. ඒ වගේම අපිට පුහුණු කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව. මේ වගේ මිරියවක වාඩි වෙලා සති නිමෙත් හිත තියාගෙන සීල සත්‍යෝස්සෝ පත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියලා පුළුවන් තරම් හිත වඩන්න පිළිතුරු. හිතේ පුදුම විදිය සැනසීමක් එනවා. සහ තමන්ගේ අකුසල දුරු වෙලා කුසලයේ ඉහළට මිස්මතු වෙනවා පිළිතුරු. ඔබ බලාපොරොත්තු වෙන සියලුම දැහැමි දේවල් ඉෂ්ට වෙනවා. වාග් වෙහස ගන්න දෙයක් නැහැ. ඇතැමෙට පොඩි උත්සාහයකින් ඔබේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. ලෞකික ජීවිතයේ ඉහළම කුසලයේ ලෙස බුදුහාමර දේශනා කළේ මෛත්‍රී වැඩි වීම. ඒ නිසා කියනවානේ මෛත්‍රී භාවනා ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. මෛත්‍රී වඩන්න. ඒ වගේම ආනාපාන සතිය. නිවන් දොරටුව පිනතේ. නිර්වාණය සඳහා තියෙන ස්වර්ණමය මාර්ග පිනතේ. සති නිමෙත හිත තියාගෙන හුස්ම ගන්නකොට පිට ගන්නකොට සිහියෙන් හුස්ම ගන්න. හිත තැම්පත් වෙන්න වෙන අනිත්‍යතාව මෙනෙහි කරන්න. රූපේ නිරුද්ධ වීම බලන්න. හිත නිරුද්ධ වෙන ආකාරය බලන්න. බලන්න බලන්න අපි ජීවිතයේ ප්‍රඥාව දිනු වෙනවා. බාහිර රූපේ නිදහස් වෙනවා. අභ්‍යන්තර විඥාන රූප නිදහස් වෙනවා. ඉතින් මේ ඊතාම වටිනා ධම්මග අපිට ලැබිලා තියෙන්නේ ඒ ධම්ම කරුණ හොඳට මතක තියාගෙන ඊළඟ වැඩසටහනට එන කම්ම පිනතුනි. ආයි මේ වගේ සිල් වැඩසටහනකට සහභාගී වෙන කම්ම අද ඉගෙන ගත්ත කාරණා අමතක වෙනවා නම් ගෙදර ගිහිල්ලා කියලා තියාගෙන මේක පුහුණු කරන්න. විශේෂයෙන් ආනාපාන සතිය පුහුණු කරන්න. කිසිම හුස්මක් පිනතුනි නිකරුණේ යවන්න එපා. හැකි තාක් සතිමත්තම හුස්ම ඇතුළු වීම පිටිකිරීම ගැනීම. එක හුස්මක් ඇතුළු වීම පිටවීම ගැන සිහින් හිටියොත් ඒ හුස්මේ වටිනාකම පිනතුනි මිල කරන්න බෑ. අන්න එහෙම කෙනෙක් දවසක් හිටියොතින් යෝචේ මස්ස සතන් ජීවේ අපස්සෝ ධම මුත්තම ඒකහන් ජීවිතං සේයෝ පස්සතෝ ධම මුත්තම. මේ ධම දැකීමෙන් විශේෂයෙන් ආනාපාන සතියෙන් සතිමත් හිටියොතින් ඒ දවස නිකන් ගත කරන අවුරුදු 100කට වඩා වටිනවා පින්නද. මේ ආනාපාන සතියත් එක්ක අනිත්‍යතාව මෙනෙහි කරන්නේ එක දවසක් හිටියොත් එහෙම නොවෙන්න අවුරුදු 100කට වඩා වටිනවා. යෝජේ වාස සතන් ජීවේ අපස්සෝ උද්‍යම්යන් ඒකහන් ජීවිතං සේයෝ ඒකහන් ජීවිතං සේයෝ පස්සතු උද්‍යවයන් දේවය අනිත්‍යතාවය දැකීමේ එක දවසක් හරියට ගත කරොත් මේ පින්නතනි අවුරුදු 100ක් ජීවත් වුණා කියලා හිතන්න. එදාට මේ ආවස වැඩි කරගන්න එච්චර දඟලන්න ඕනේ නැහැ. එදාට මේ දහම ප්‍රැක්ටිස් එකත් එක්ක ඉන්නකොට මෙතන ජීවිතය කොයි වෙලාවක අවසන් වුණත් ඊළඟට තමන්ට ලැබෙන භාවය ඉතුරු ටික ප්‍රැක්ටිස් කරන්න හොඳම තැන තමන්ට හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ පරණ වෙච්ච වාහනේ නඩත්තු කරන් රිපයර් කරන්න කියලා මුවාක් දඟලන්නේ නැහැ ඊට පස්සේ. සාමාන්‍ය විදිහට බෙහෙතක් හදා ගන්න පුළුවන්. නමුත් මහා ලොකු ආයාසයක් දරන්නේ නැහැ මේකේ කාලය වැඩි කරගන්න. බෙහෙත් හෙත් ගන්න, ආහාර පාලනය කරන්න. හුඟාත්ම වෙහෙස නැවසේ නැහැ වෙන කෙනෙක් සාමාන්‍ය විදිහට ඒක කරන්නේ. දැන් මේ ගිජු කමක් නම් මෙතන සාමාන්‍ය විදිහට දේවල් පාවිච්චි කරමින් තමන් වැඩිපුර දහම ගැන විශ්වාසය තියන්න. එදාට තමන්ට වටින්නේ ජීවත් වෙන කාලය කොච්චරද කියන එක නෙවෙයි ගත කරන එක දවස කොච්චර සිහියෙන් නොනින් සම්මා සතියෙන් මේ ධමත් දෙකිනවද කියන කාරණය. එයා ඕනම වෙලාවක මේ ජීවිතේට සමුදෙන සූදානම් ඉන්නේ. ඒක සතුටෙන් කරන්නේ ඇයි? මෙතන අවසන් හුස්ම හෙළනවත් එක්කම එයාට ලැබෙන්නේ ඊළඟට තැන මීට වඩා හොඳට ප්‍රැක්ටිස් කරන සියලුම වටා පිටාව එයාට ලැබිලා එයා කලින් මෙතන සූදානම් කරගෙන ඉන්නේ. එතෙන් මිට තව තැනක් නෙවෙයි මෙතෙන්දීම ඔහුගේ ගමන අවසන් කරන්න හොයන්නේ. එතන බැරි වුණොත් බැරි වෙලාවත් ඊට පස්සේ ලැබෙන තැන ඉහළම සාර්ථක තැනට හෝ සියලුම සූදානම සූදානම්ලා ඉන්නේ. ඉතින් ඒ දහම කියනට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අප සාකච්ඡා කළේ සංයුත්ත නිකායේ මග්ග සංයුත්තේන දිට්ඨි සූත්‍රය. දිට්ඨි සම්පදාව සම්මා දිට්ඨිය ලබා ගත්තොත් ඒ සම්මා දිට්ඨියේ ආනිසංස විදියට ආරෂ්ඨාංගික මාර්ගයේ තමන්ට ලැබෙනවා. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ පුහුණු කරන්න දියුණු කරන අවස්ථාව ලැබෙනවා කියන එකයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. එනිසාම ලෞකික සම්මා දිට්ඨිය කිසියම් ප්‍රමාණයක ලැබලා තියෙන්නේ. ඒ වගේම ලෝකෝත්තර සම්මා දිට්ඨිය මේ හටගන්න රූපේ නිරෝධය ඊට කලින්ම වෙච්ච නිරෝධය නෝනින් දැක්කොත් මේ ඉදිරිපස තියෙන රූප ශබ්ද ආදී මේ දේවල් වලින් නිදහස් වෙන බව ගැන අවබෝධයෙන් ඉන්න. ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා හැකිතාක් දුරට සමත විදර්ශනා දෙක දිනු කරන්න. සතිපට්ඨාන තුළ වාසය කරන්න. එක මොහොතක්වත් නිකරුණේ අසතිමත්ව ගත කරන්න ඉඩ දෙන්න එපා. හැම මොහොතක්ම සිහියෙන් වාසය කරන්න. හැම මොහොතක්ම ලෝකයට මෛත්‍රිය වඩමින් කාලය ගත කරන්න. ඔබේ ජීවිතය ඉතාම වටිනා පරිපූර්ණ පිරිපුන් ජීවිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ඔබට වගේම ඔබේ ළඟ ඉන්න ඥාති මිත්‍රාදීන්ට ආශිර්වාදයක්. ඔබේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනාවක්. ඔබේ අම්මගේ තාත්තගේ ජීවිතවලට ඒක ආලෝකයක් වෙනවා. ඉතින් එහෙම කටයුතු කරන්න අපි අධිෂ්ඨාන කරගනිමින් මෙරස් කරගත් උතුම් කුසල ධම්මල බලයෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන අපේ හිතවත් කාඩ රූපයේ වදින ස්වාමින් වහන්සේට සුභ උපන්දිනක් වේවා. උන්වහන්සේට තවදුරට මේ ශාසනික කටයුතු කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු සාදු කියලා. විහාරවාසී ලොකු හාමුදුරන් වහන්සේ අපේ සුමන හාමුදුරුවෝ, ඒ වගේම නාරද හාමුදුරුවෝ, මේදංකර හාමුදුරුවෝ, ඒ වගේම අපේ ධම්මිස්සර හාමුදුරුවෝ ඇතුළු අනිත් ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා සිදු කරන ආගමික ආධ්‍යාත්මික අධ්‍යාපන කටයුතු සඵල කරගන්නට මේ උතුම් කුසලයක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් කුසල දහමල බලයෙන් අපනමින් මියගිය ඥාතීහු දනුමෝදන් වෙත්වා. විශේෂයෙන් වජිර හඳුරන් වහන්සේගේ දයාබර පියතුම ඇතුළු ඔබ නමින් මිය ගොස් කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිත් නම් ඒ සියලු ඥාතීහුද මේ පින මේ කුසල අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රතිමෙන් අපි සාදුව කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් පිනෙහි ආනිසංසයෙන් මේ කුසල ලබන්නේ සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ කුසල අනුමෝදන්ව ඔබ අප හැම දෙනාම සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් රැක දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මෙතුම් කුසලල බලෙන් ඔබ අප හැම දෙනාට මෙලොව සිංදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් වෙසෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.